ඇති බණ්ඩාර ආතෞඩයන්ට. රත්නශ්‍රී විජේසේනන්ගේ වචනවලින් කිව්වොත් කලාවට මනුෂ්‍යත්වය එකතු කරපු මහා මිනිසා කපුගේ. මානව දයාවෙන් පිරිපුන් කපුගේ මේ අනතුරුම තමන්ගේ දේශපාලන මතය වෙනස් කළේ නැහැ. ඒ අත්හැරියේ නැහැ. ඔහු දරු දේශපාලන මතවාද නොරිස්සූ ඇතැම් බලධරයන් දඬුවම් මාරු ලබා දෙමින් කපුගේ අගනුවරින් බැහැර රජරට සේවයට එක්තරා විටක මාරු කර යමනවා. ඒ සමයේදී කපුගේ නොයෙක් දේශපාලන තාඩන පීඩනයන්ට ගොදුරුණු බවත් අපට මතකයි. මහ පොළව සමග පොරබදින කෙතේ කුඹුරේ වැඩබිමේ වෙහෙසෙන දහදිය විකුණන මිනිසුන්ගේ රසවින්දනයේ ශක්තිමත් කරන්න. ඒ ඕපනංවන්න. ගුවන් විදුලි ඔස්සේ රජරට සේවයෙන් ජනතාවට වඩා වැඩි යමක් කරන්න. කපුගේ එහිදී උත්සාහ ගන්නවා. එනිසාම කඳුර රජරටින් ගීපද රචකයින්, ගායකයින්, සංගීතඥයින් රසක් අපේ කලා ශිල්පයට දායක කරන්නට උඩ පුළුවන්කමක් ලැබෙනවා. කපුගේ ඇසුරේ හැදී වැඩියේ ගීත ශ්‍රේෂ්ඨයට පිවිසි ජනප්‍රිය ගායකයෙකු අප කවුරුත් හඳුනන හොඳ මිනිසෙකු අප අතර සිටිනවා. මගේ ගෞරවනීය ආරාධනය ඔබටයි, කරුණාරත්න දේවල්කනේ ඔබටයි ව්‍යාපෘත වනට. ප්‍රිය සහෘද හිතවතුනි, හිතවතියනි, අදට අවුරුදු 65යි කපුගේ ශූරියෙන් ගිය වයස. මේ අවුරුදු අප්‍රේල් මාසයේ අපි අප්‍රේල් 7 වෙනිදා එතුමා අපේ අතරින් වෙන්වීම, පස්සර 7ක් ගෙවීම නිමිත්තෙන් එතුමා හෙළිපෙහෙළි කළ රජරට සේවයලි මා රංගපීඨයේදී එතුමා අනුස්මරණ වැඩසටහනක් කරා. මේ කපුගේට 65 ඉරණ මේ මොහොතේ මේ වෙනුවෙන් මේ කටයුත්ත කළ කරු ඇමතිතුමිය ඇතුළු සියලුම දෙනාට මගේ ගෞරවය පුද කරන්නට මා කැමැති. මහිම කියන්නේ කපුගේ ඇසුරේ වැඩුණු අවුරුදු 17ක් දීර්ඝ කාලයක් එතුමා ඇසුරු කළ කෙනෙක් නිසා.